नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनोरुवनट समदाति शरण शरणयामि। साधु साधु। श्रद्धावंत पिंवत्नी, අද දවසේ මේ පින්වතුන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නේ. අපට මේ ධර්මය කියලා දුන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. එතකොට අපි ඒ ධර්මය අහලා සතුට සිත් උපදවනවා නම් ඒ සතුට වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. දැන් අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ධර්මයෙන් අහලා තියෙනවා. උන්වහන්සේ හොයාගත්තා අපි එක එක්කෙනාට වෙන වෙන ගමනක් තියෙනවා. එතකොට ඒ ගමන උන්වහන්සේ හැඳින්වුවේ සංසාරය කියලා. එතකොට අපි දැන් මේ ජීවිතයේ ඉපදුනා වගේම කලින් නොයෙකුත් ජීවිතවල ඉපදිලා හිටපු අය. එතකොට උන්වහන්සේ සංසාරය කියන වචනේ විස්තර කරේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ආපු ගමන කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතේ උන්වහන්සේ හොයාගත්ත ඒ සසරේ පටන් ගත්ත තැන හොයන්න බෑ කියලා. එතකොට උන්වහන්සේ සංසාරය කියන වචනේ විස්තර කළා මේ ඇස කන නාසය දිව කය මනස කියන මේ ආයතන හයේ පැවැත්මක් කියලා. එතකොට සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ මම සසර යනවා කියලා. හැබැයි සාමාන්‍ය තියෙන්නේ ඇස කන නාසය දිව කය මනසේ පැවැත්මක්. එතකොට ඒක තුල යම් දුකේ සකස් වීමක් තියෙනවා නම් නැවත නැවත ඒ සකස් වෙන ස්වභාවය තියෙන නිසා නැවත නැවතත් ඇස කන නාසය දිවකය මනසම හම්බෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දිගේ දේශනාවේ තියෙනවා පින කියලා දෙයක් තියෙන නිසා ලෝකේ සුගතිය කියලා දෙයක් තියෙනවා. පව කියලා දෙයක් ලෝකේ තියෙන නිසා දුගතිය කියලා දෙයක් තියෙනවා. එතකොට සුගතියකට ගියත් දුගතියකට ගියත් සැප දුක් තීරණය කරන දේ හැටියට පත් වෙනවා අපි රැස් කරපු දේට අනුව අපට මේ ලැබෙන ජීවිතේ. එතකොට ජීවිතය කියලා කිව්වේ මේ ඇස් දෙක, කන් දෙක, නාසය, දිව, කය, මනස. එතකොට මේක අපි දුක් විඳින දෙයක් නම් සසරේ හදලා තියෙන්නේ හම්බෙනවා දුක් විඳින්න ඕන තැනක මේ ඇස කන නාසය දිව කය මනස. සැප විඳින්න ඕන තැනක හදලා නම් සැප විඳින්න ඕන තැනක ඇස කන නාසය දිව කය මනස ලැබෙනවා. දැන් අපි සසරේ පිනක් රැස් කරලා තියෙනවා. ඒක නිසා දැන් මනුස්ස ලෝකේ අපි ඉපදිලා ඉන්නවා. එතකොට අපි මව කුසකට එද්දී මව කුසේ ඉද්දෙද්දී යාට පින නැත්තම් මනුස්ස ලෝකෙට බිහි වෙන්න අම්මා තාත්තටම සිතුවිල්ලක් එනවා අපිට මේ දරුවා ඕන් නැහැ කියලා. එතකොට එයා මව කුසෙන් බිහි වෙනවා නම් එයාට මව කුසේ ඉන්න හරියා පින උපද්දවල තියෙනවා. ඊට පස්සේ බිහි වෙලා එයා වසරින් වසර ඉදිරියට ජීවිතේ ගත කරනවා නම් එයාගේ මේ ඇස කන නාසය දිවකය මනස නම්මු ජීවිතේ ආයුෂයාගේ වැඩි යාමින් ජරා ජීර්ණ බවට පත් වෙලා මෙයා මැරෙනවා නම් එහෙනම් ඒකේ තේරුම තමයි එයා පිනක් උපද්දලා තියෙනවා. එහෙනම් අපි මේ තාක් මේ ජීවිතේ අපි පවතින්නේ අපි එක එක්කෙනා උපද්දෝ පිනේ හැටියට. එතකොට මේ ආයතන හැ ලැබෙද්දී ඒකේ සමහර කෙනෙක් සතුට වෙන පැත්තක් තියෙනවනේ. මගේ රූපი හොඳයි නේද? මට තාම ඇස් හොඳට පේනවා. මගේ අතපය තාම හොඳට වැඩ කරනවා. මට තාම කන්නඩියක් දාන්න නැතුව මට පත්‍ර පොත් කියවන්න පුළුවන්. සතුට වෙනවා නේ. එතකොට ඒකේ තේරුම තමයි ආයු වර්ණ සැප බල තීරණය කරන පින රැස් කළ තියෙන. එතකොට ආයු වර්ණ සැප බල අඩුවෙන් ලැබෙන්න නම් ඒකේ තේරුම තමයි පින් රැස් කරලා නැහැ කියන එක. එතකොට මේ සෑම තැනකම ආයතන හයක පැවැත්මක් තියෙනවා. එතකොට මව කුසක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතනානම් පටිලාබෝ මේ ඇස කන නාසය දිවකයි මනස යම් ලැබීමක් ඇද්ද ඒක කියනවා උපත. එතකොට අපි දන්නේ අපි මෞකුසකට කවද කොයි මොහොතේ අපි මෞකුසේ බැසගස්සද්ද කියන කරුණ අපි දන්නේ නෑ. හැබැයි අපි මෞකුසේ හිටපු කාලයක් තිබුණා. එතකොට ගෙනාපු කර්මයට අනුව අපි මෞකුසේ මොකදුනේ? අපි මෞකුසේ වැටුණා. වැඩිලා දස මාසයක් ඇවෑමෙන් මාස 9ක් 10ක් යනකොට ඔන්න අපි මෞකුසින් බිහි වුණා. එතකොට සකස් වෙලා තියෙන්නේ. ඇස සකස් වෙලා, කන නාසය දිවකය මනස සකස් වෙලා සැප දුක් විඳින්න ඕන විදියට ඒක හැදිලා. දැන් සමහර කෙනෙක් ඉන්නවා උපදිනකොටම එක්ක යාට ඇස් පේන්නේ නැහැ නේද? අන්ධ දරුවෙක් තමයි උපදින්නේ. සමහර දරුවන්ගේ පොඩි කාලෙම ඉපදිනකොටම සමහරට කන් ඇහෙන්නේ නැහැ. සමහර දරුවෝ අංග විකලයි නේ. සමහර දරුවා තේ තමන්ටම දෙයක් හිතලා කරගන්න බෑ. එතකොට එයාට සැප දුක් විඳින්න ඕන දේ එයා අතීතේ රැස් කරලා ඒකේ විපාකේ එයා වර්තමානෙ විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයා සැප දුක් විඳින අතරේ එයා මේ ජීවිතේ මොකද කරන්න ඕනේ? මේ ජීවිතේ නිදහස් වෙන ධර්මෙ දකින්න ඕනේ. නැත්නම් ආයිත් මේ ජරා මරණ දුක හදලා දෙන ජීවිතයක් ආයිත් ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ කොහොමද? දැන් සාමාන්‍ය ලෝකේ අමාමහ නිවන එයා කල්පනා කරන දුකයි කියලා සාමාන්‍ය සත්වයා. හැබැයි මුනිවරු ඒක දේශනා කරන්නේ කොහොමද? නිබ්බානං පරමං සුඛං, නිවන තමයි සැපය කියලා. සාමාන්‍ය සත්වයා මට නිවන් දකින්න ඕනේ නැහැ දැම්ම, මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ නැහැ දැම්ම කියලා එයා නිවන පස්සට දාද්දී මුනිවරු කියනවා මේ නිවන තමයි සැප කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් තැනක මේ දුකින් නිදහස් වීමක් තියෙනවද? ආන්න ඒක කියනවා නිවන කියලා කියන්නේ. එහෙනම් අපි මේ ආයතන හයක් නැවත නැවත නැවත නැවත ලබලා දුකක් කරා යන මේ ජීවිතේ අපි දුක කරා යන එකකින් නවතින්නේ කවද්ද? ධර්මයේ දැකපු දවසට. ඉතින් අද අපි ඉගෙන ගන්නේ සගයිහ කියන සූත්‍රය. ඒ කියන්නේ මනවින් ගන්නවා කියන අර්ථය. ඒ කියන්නේ අපි ඒක හොඳයි, මේක ප්‍රියමනාපයි කියලා අපි ඒක ග්‍රහණයට ගන්නවා කියන අදහස. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී මිනිස්සුන්ගේ ස්වභාවය, දෙවියන්ගේ ස්වභාවය, සත්වයන්ගේ ස්වභාවය හරි ලස්සනට විස්තර කරනවා. කොහොමද? රූපාරාමා භික්කවේ දේව මනුස්සා රූප රතා රූප සම්මුදිතා. ඔන්න අපේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි, මේ දෙව් මිනිස්සු ඉන්නේ රූපේ තුල. කියන්නේ රූපේ පදිංචි වෙලා ඉන්නේ. රූපේ රූප රතා රූපේට ඇලිලා ඉන්නේ. රූප සම්මුදිතා රූපෙන් තමයි යා සතුටු වෙන්නේ. එහෙනම් ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඊට පස්සේ ඒ කියන්නේ මේ ඇහෙන් දකින රූප. දැන් බලන්න අපි යම් රූපයකට අපි හිත ඇදිලා ගියොත් අපි ඒක නැවත නැවත දකින්න ආස කරනවා. ඒකම අපි පතනවා. ඒක ගැනම අපි කතා කරනවා. එතකොට ඒක කරන්න හේතුව තමයි සත්‍යය ඉන්නේ රූප තුල. දැන් එයාගේ මේ රූප ගබඩාවේ ගත්තොත් එයා අතීත දැකපු රූප ගොඩක් තියෙනවා. එයා කොයි මොහොතේ කොයි ආකාරයෙන් සිතුවිල්ලක් හිතුවත් එක්ක රූපයක් ගැන තමයි හිතන්නේ. එක්ක අරයාගේ හඬ මේ වගේ, එයාගේ රූපෙ මේ වගේ, එහෙම ගියේ රූපේ තුල මෙයා ඉන්නවා. කල්පනා කරනවා විතරක් නෙවෙයි රූපයට එයා ඇලෙනවා. ඒකෙන් තෙක්කම තමයි එයා සතුටු වෙවි වාසය කරන්නේ. ඊළඟට දේශනා කරනවා ওই විදියට එයා වාසය කරද්දි හැබැයි රූපයට වෙන දේ රූපයට වෙනවා. මොකද්ද වෙන්නේ? රූප විපරිණාමං, රූපය වෙනස් වෙලා යනවා. දැන් බලන්න, දැන් අපේ රූප ගබඩාවේ තියෙන රූප ගොඩාක් වෙනස් වෙලා ගියා. දැන් සමහරට අපි පොඩි කාලේ ඇඳුම් වලට ආස කළා. දැන් ඒ ඇඳුම් අපි ඇහැටවත් පේන්නේ නැහැ නේ. දැන් සමහරට පොරවට දිරලා ගිහිල්ලා. නමුත් අපේ රූප ගබඩාවේ තියෙන ඒවට අපි ආසයි. සමහරට අපි පෙට්ටගම් වල අල්මාරි වල දාලා අපි තාම සතුටින් සිහි කරන මේක මම පොඩි කාලේ ඇඳපු එකක් නේද? එතකොට අන්න හැබැයි ඒකේ ස්වභාවය තමයි ඒවා ඒ විදිහටම දිරලා නැසිලා වෙනසිලා යනවා. එතකොට එහෙම වෙද්දී විපරිණාම විරාග නිරෝධා. දැන් එයාට මොකද්ද වෙන්නේ? අර ඒ දේවල් වෙනස් වෙලා යනකොට ඇල්ම අත්හැරගන්න වෙනවා කියනවා. දැන් එයාට මොකද තියෙන්නේ? අනවශ්‍ය විදිහකට එයා කල්පනා කරන්න ගිහලා ඇලිච්ච ලෝකයක් එයාට තියෙනවා. හැබැයි එයා ඇලිලා ඉද්දැද්දිම ඒ ලෝකය වෙනස් වෙලා යනවා. එතකොට එයාට ඒකට තියෙන ආසාව අත්හැර ගන්න වෙනවා කියනවා. එතකොට එයා අත්හැර ගන්න සූදානම් නැති නිසා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරන්ති. මහණෙනි, ඒක නිසා ඇල්ම අත්හැර ගන්න බැරි නිසා මේ දෙවියොයි මිනිස්සුයි හැමෝම දුකසේ කියනවා වාසය කරන්නේ. ඊට පස්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මේ කනට එන ශබ්ද තියෙනවා. දැන් බලන්න අපි එක එක කෙනාගේ ජීවිතයනේ මේ විස්තර කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපි එක එක කෙනාගේ ජීවිතේ උන්වහන්සේ අවබෝධ කළා. එතකොට දේ අවබෝධ කරන්න කැමති සත්වයාට උන්වහන්සේ මේක කියලා දෙනවා. එතකොට බුද්ධිමත් කෙනා සසර පිං කරපු කෙනා මේක අවබෝධ කරගෙන දැන් එයා මේක අවබෝධ කරගන්නට එයාට වෙන දේ තමයි එයාගේ ජීවිතය සැපවත් වෙන්න පටන් ගන්න. දැන් මේක අවබෝධ නැති කෙනා දුක්ඛා භික්ඛවේ දේව මනුස්සා විහරಂತಿ දුකසේ දේව මිනිසු වාසය කරනවා කියන කරුණට යාවත් වැටෙනවා. එතකොට මේක තේරුම් ගන්න කෙනා සැපසේ වාසය කරනවා. දැන් ඔන්න කෙනෙක් ඉන්නවා එයා කනට එන ශබ්දවලට කැමති, ඒක තුල වාසය කරනවා, ඒකෙන්ම සතුටු වෙනවා. ඊට පස්සේ ඒ ශබ්ද වෙනස් වෙලා යනවා කියනවා. ආස කරන ශබ්ද වෙනස් වෙලා යනවා. එතකොට එයාට ඒකට තියෙන ඇල්ම අත්තර ගන්න වෙනවා. ඉතින් එයාට ඇල්ම අත්තර ගන්න බැරි වෙන නිසා එයා දුකසේ වාසය කරනවා කියනවා. දැන් බලන්න එතකොට නේද එතනම මිනිස්සු අඬන්න, වැළපෙන්න, ශෝක කරන්න හේතුව මොකද්ද? එයාට අර ලෝකේ වෙනස් වෙලා යද්දී ඇල්ම අත්තර ගන්න බැරි වෙනවා. අනේ මගේ කියලා ගත්තු දේ මට නැති වෙනවානේ, මේක නැතිනාස්ති වුණානේ, කැඩිලා බිඳලා ගියානේ කියලා එයා දුකටපත් වෙනවා. ඒකට හේතුව තමයි එයාට ආසාව අත්හැර ගන්න බැරි වීම. ඊට පස්සේ දේශනා කරනවා මේ සත්වයෝ නාසයට දැනෙන ගඳ සුවඳ තුලයි කියනවා ඉන්නේ, ඒකටම අයිලා කියනවා ඉන්නේ, ඒකෙන්ම සතුටු වෙනවා කියනවා. එතකොට මේ විදියට ඉද්දැද්දී අර ගඳ සුවඳට යම් ගඳ සුවඳ යම් වෙනස් වීමක් වෙද්දී ඒකට තියෙන ඇල්ම අත්හැර ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඇල්ම අත්හැර ගන්න සූදානම් නැති නිසා මොකද්ද වෙන්නේ? එයා දුකසේ වාසය කරනවා. ඊළඟට දේශනා කරනවා මහණෙනි මේ සත්වෝ ඉන්නවා රසය තුල ඉන්නවා. දැන් බලන්න අපි කාපු කෑමත් එක්ක අපි සිහි කරන්න ගත්තොත් කෙරවලක් නැතුව අපි කාපු කෑම ගැන අපිට සිහි කරගත හැකිනේ. අපි ඒව සිහි කර කර සතුටු වෙනවා, ඒක තුලම ඉන්නවා, අන්තිමට ඒකටම ඇලෙනවා. හැබැයි ඒව වෙනස් වෙලා යනවා. දැන් හිතන්න ඕන රහට උයලා කෑම එකක් බෙදලා තියෙනවා, ගෙදර හදිසියක් වෙලා යන්න වෙනවා, ගිහිල්ලා නුඩු ගෑමික පිනුන් වෙලා දැන් අරයා මගේ අද්දි තීතීත යනවා ඇවිල්ලා කන්නම් කියලා. දැන් මොකද වෙන්නේ? දැන් ඇවිල්ලා බානුවට සීතල වෙලා අයියෝ මේක කන්න පුළුවන්ද? දැන් එයාට මොකද වෙන්නේ? අපරාධේ මේක කන්න බැරි වුණානේ, මේ උයපු එක රහට තිබ්බා. දැන් එයාට මොකද වෙන්නේ? දුකසේ තමයි කෑම පිඟාන විසික් කරන්නේ. මොකද හේතුව? ඒකට තිබ්බ ඇල්ම එයාට අත්හැර ගන්න බෑ. ඒක නිසා දෙව් මිනිස්සු දුකසේ වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තියෙනවා පින්වත් මහණෙනි මේ සත්වයෝ පහස තුල ඉන්නේ, පහසට ඇලිලා ඉන්නේ, ඒ වගේම පහසෙන් සතුටු වෙවි ඉන්නේ. හැබැයි පහස වෙනස් වෙලා යනවා. දැන් එක වෙලාවකදී අපිට එක පහසක් ලැබෙනවා. ඔන්න සීතල වෙලාවට අපි කැමති රස්නි ටිකක් තියෙනවා නම් රස්නිට ගියාම අනේ මෙතන හරි අමාරු ගහකට ගියා නම් දැන් හැමතිස්සෙම මොකද තියෙන්නේ? අපි කැමති සුව පහසු පහසක් ලබන්නයි. එතකොට පහසට අපි ඇලිලා ඉන්නවා, ඒ පහසින්ම සතුටු වෙනවා. හැබැයි පහස වෙනස් වෙනවා. අපි නොසිතූ විදියට අපිට යන්න වෙනවා. අපි කොච්චර පැතුවත් ඔන්න ඉතන අවකාශයකට අපි යනවා. ගිහිල්ලා ඒකින් හැවණක් නැහැ. දැන් කාන්තාරයකට වැඩිච්ච කෙනෙක් යනවා කාන්තාරෙමයි. දැන් එයාට මොකද තියෙන්නේ? දැන් එයාට හිතෙනවා අනේ මේක වෙනස් වෙනවා නම් කියලා නේද? එතකොට එයාට සැප වින්දනෙත් එක්ක එයාගේ බලාපොරොත්තුවක් තියෙනවා මේක නැති වෙනවා නම් කියලා, නැති වෙන්නේ. ඊට පස්සේ එයා බලාපොරොත්තු වෙනවා ලස්සන දේවල්, හොඳ දේවල්, හොඳ පහස, හොඳ ඇඳුම්, හොඳ යාන වාහන, ඊට පස්සේ හොඳ ඇඳුම් පැළඳුම්, හොඳ පහසක් තියෙන දෙයක්. හැබැයි එයා ඒ කැමති වුණාට ඒ දේවල් ලැබපු දේවල් නැසිල වෙනසිලා යනවා. දැන් එයා පතනවා අයියෝ ඉස්සර හොඳ ඇඳුම් තිබ්බ දැන් ඒව නැහැනේ. මොකක්ද එයා තුළ හටගන්නේ? දැන් දුක හටගන්නවා. දැන් අර ශෝක කරන්න දෙයක්, වැළපෙන්න දෙයක්, දුක් විඳීම හටගන්න දෙයක් එයා තුළ ඉපදිලා තියෙන. දැන් ඒ අතීතය සිහි කර කර ඇලිලා ඉන්න පහස සිහි කර කර එයා සිහි කරන්නේ අයියෝ මේව මට නැති වුණා කියලා. හැබැයි නැති වුණාට දැන් එයා මොකද්ද සූදානම් නැත්තේ? ඇල්ම අත්තර ගන්න සූදානම් නැහැ. ඒ කියන්නේ හිතේ උල ඇනෙන තණ්හාව තියෙනවා. තියෙනකම් මොකද්ද වෙන්නේ? නැවත නැවත දුකම ලැබෙනවා. ඊළඟට දේශනා කරනවා එයා සිතුවිලි වල තුලයි කියනවා ඉන්නේ. දැන් සමහර අය ඉන්නවා කල්පනා ලෝකිකයයි ඉන්නේ. ඒව තුල මිදගෙන ඒවටම සිත සිතා ඒවට මැලෙනවා, ඒවෑම සතුටු වෙනවා. ඒ විදියට හිත හිතයිද්දී හැබැයි සිතුවිලි කාලෙන් කාලෙට වෙනස් වෙලා යනවා. හැබැයි වෙනස් වෙද්දී එයාට ඇල්ම අත්තර ගන්න වෙනවා. ඇල්ම අත්තර ගන්න වෙද්දී එයාගේ හිත ඇල්ම අත්තරින්න සූදානම් නැහැ. ඒක නිසා මෙයා දුකට පත් වෙනවා කියනවා. දැන් ඔබ අහලා තියෙනවා පටාචාරගේ කතාවනේ. දැන් පටාචාර අර වැඩකාර කොල්ලෙක් දරපලනුව දැකලා මේ කොල්ලට ආදරයක් ඇති වුණා. ඊට පස්සේ ඔන්න සිටු මාලිගාවේ තිබිච්ච රත්තරම් බඩු ඔක්කොම වටින දේවල් කලේ දාගෙන වතුර ගේන්න යන කෙල්ලක් වගේ මෙයා සාමාන්‍ය වැඩකාර කෙල්ලක් අඳින ඇඳුම් ඇඳගෙන ඔන්න සිටු මාලිගාවෙන් පැනලා ගියා. අර පිරිමි ළමයාත් එක්ක ගිහිල්ලා දැන් මෙයාගේ ලෝකෙ මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන මේ ලෝකයේ තුල එයා ඉන්නවා. ඒවට ඇලිලා ඉන්නවා. ඒවෙන් සතුටු වෙනවා. හැබැයි ওই විදියට දැන් ගත වෙනවා. ගත වෙද්දි දැන් ඔන්න කොයි ඈතකට ගිහිල්ලා පැල් කොටයක් කටවගෙන ඉන්නවා. දැන් ඔන්න බබෙක් ලැබෙන්න ආවා. ආවට පස්සේ පටාචාර කල්පනා කළා දැන් ඉතින් දරුවා ලැබෙන්න ළඟයි අම්මා තාත්තා ළඟට යන්න ඕනේ. යද්දි ඔන්න දැන් මහත්තයාට කියනවා අපි යන් කියලා. දැන් මහත්තයා යන්නේ නැහැ. දැන් මෙයා බයයි. ඊටස් මෙයා කියනවා එහෙනම් මේ අපිට යන්න බෑ කියලා මෙයා පහු කරනවා ගමන. ඊට පස්සේ පටාචාර මොකද කරන්නේ? තනියෙන්ම දැන් බබා ලැබෙන්න ළඟයි තනියෙන්ම පිටත් වුණා. යද්දි මහා මග ඔන්න පළවෙනි බබා හම්බුණා. ඊට පස්සේ ඔන්න මහත්තයා ගිහිල්ලා එකගෙන ආවා. ඊටස් දෙවනි වතාවෙත් ඔන්න දරුවෙක් ලැබෙන්න ඇවිල්ලා ඒ දරුවා ලැබෙන ලං වෙනකොටත් අර පුංචි බබාවත් අතින් අල්ලගෙන පටාචාර ගියා. ගිහිල්ලා මගේ යනකොට ඔන්න මහත්තයා හොයාගෙන කොහම හරි ආවා. දැන් මේ දෙවනි බබා ලැබෙන්න යනකොට මහා වැස්සක් ආවා. දැන් ඔන්න මෙයා ආසාවෙන් හිටපු දැන් දරුවෝ ඉන්නවා මෙයාට ආදරය කරන්නනේ. මහත්තයා ඉන්නවා. ඊට පස්සේ මෙයා ආදරය කරපු දෙමව්පියෝ ඉන්නවා. දැන් සහෝදරයෙක් ඉන්නවා. දැන් මෙයා කිය අර ඇලිච්ච ලෝකේ ඒ හිත හිත සතුටු වෙච්ච ලෝකයක් මෙයාට තියෙනවා. හැබැයි මෙයා දන්නේ නැහැ මේ ඇලිච්ච හැම දෙයක්ම වෙනස් වෙලා යනවා කියලා. ඊට පස්සේ පටාචාර ওই විදියට උන දැන් වැස්සෙම දරුවා ලැබුණා. මහත්තයා කිව්වා දැන් ඔයයි දරුවෝයි තෙමෙනවා මං ගිහිල්ලා අතු ටිකක් කඩාගෙන එන්නම් කිව්වා. ඔන්න අතු කඩන්න යනකොට තුඹහක් ගාව දෙවිච ගහක් අතු කඩද්දි ඔන්න නයික් ඇවිල්ලා දෂ්ට කළා. දැන් මොකද්ද වෙන්නේ? ආදරය කරපු නේද? දැන් ස්වාමියාගේ කටහඬට ඇලුම් කරනවා නේද? ඊට පස්සේ හඬට ඇලුම් කරනවා, රූපෙට ඇලුම් කරනවා නේ. ඊට පස්සේ ඒ චරිතය සම්බන්ධව සිතුවිලි ධාරාවක් එක එක ජීවිතත් එක්ක තියෙනවා. දැන් මේ හැම දෙයක්ම අර නයා දෂ්ට කිරීමත් එක්ක මොකද උනේ? පටාචාරගේ ලෝකෙන් ආස කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ලෝකේ නැති වුණා. දැන් එයා එතන විස නිසා මරණයට පත් වුණා. දැන් පටාචාර මහවැස්සේ අර ළමයි දෙන්නත් තුරුළු කරන් ඉන්නවා. දැන් එයා දන්නේ නෑ මහත්තයා මැරිලා කියලා නේ. එතකන් එයාට ශෝකයක් නෑ. එයා හිතනවා මහත්තයා ඒ යුත් මේ එලි වෙලා හරි ඒ මේ තාම දර මේ අතු කඩනු ඇති කියලා. දැන් එයා දන්නේ නෑ. හැබැයි උදේ වෙනකම් බැලුවා ආවේ නෑ. ඊට පස්සේ දරුවෝ දෙන්නත් වඩාගෙන මොකද කරේ? හොයාගෙන ගියා යනකොට මැරිලා ඉන්නවා. ඔන්න තමන්ගේ පතපු ලෝකේ විපරිණාමයට පත් වෙලා. දැන් හැබැයි අත්හරින්න ඕනේ ලෝකේ ස්වභාවය පටාචාර මේ වෙනකොට දන්නේ නෑ. මේවා අනිත්‍යයි, මේවා දුකටයි, මේවා තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ කියලා පටාචාර දන්නේ. පටාචාරට ඔන්න ශෝකය හටගත්තා. මම කියලා හිතපු ලෝකේ මට නැති වුණා කියලා ශෝකේ හටගත්තේයි. ඇල්ම අත්හරින්න වෙන්නේ දැන්. ඒකට හිත සූදානම් නෑ. අවබෝධයත් එක්ක ඇල්ම නැති වෙන්නේ. ඊට පස්සේ පටාචාර අඬහඬ එක දරුවෙක් අතින් අල්ලගෙන අනිත් බබා වඩාගෙන ඔන්න පටාචාර යනවා. යද්දි අචිරවතී කියන ගඟ හොඳටම මේ කට මට්ටමටම පිරල ගලාගෙන යනවා. යද්දි කල්පනා කළා මේ ඉස්සෙල් පොඩි දරුව වඩාගෙන සැඩ පහරින් කොහොම හරි ඈතර වෙලා පොඩි බබා ඔය ගොඩින් තිබ්බා. දැන් බලන්න එකින් එක එකින් එක තමන්ගේ ප්‍රියමනාප ලෝකෙ තමන්ට අහිමි වෙලා යනවා. ඊට පස්සේ බබාව දැන් ඔන්න ඒ ගොඩින් තියලා ගඟ මැද්දට ආවා. එනකොට මෙන්න අහසින් එනවා ගිජුලීනිය. ඊට පස්සේ දැන් මේ පටාචාර දැනගත ළමයාව අරගෙන යන්නයි හදන්නේ කියලා ඒ කෙනා ඒ සතා වෙලවන්න අප්පුඩි ගහලා කෑ ගහද්දි ලොකු දරුවා හිතුවා අමමයි මට කතා කරනවා කියලා ළමයා ගඟට පැන්නා. ගඟට බැස්සා. බැස්සම අර සැඩ පහර වේගවත් අර බබාව ගහගෙන ගියා. දැන් පටාචාර එහා පැත්ත බලනකොට උකුස්ස ඇවිල්ලා ගිජුලිහිණි ඇවිල්ලා දරුව වරයි යනවා. මේ පැත්තෙන් ළමයා ගඟේ ගහගෙන යනවා. දැන් බලන්න එයා ආස කරපු රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ලෝකේ ඒ තැනම කඩාගෙන වැටෙන පටාචාර පිස්සියක් බවට පත් වුණා. දැන් එයාට ඒක උහුලගන්න බෑ. එයා දන්නේ නෑ මේ ලෝකේ ජරා මරණ දුක තියෙනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු ලෝකේ වෙනස් වෙනවා කියන කරුණ එයා දන්නේ නෑ. දැන් පටාචාර අඩා අඩා අඩා අඩා දැන් මහත්තයත් නැති වුණා, දරුවෝ දෙන්නත් නැති වුණා. දැන් නගරට එනකොට ඒ වැස්සටම දැන් බලන්න එයාගේ ජීවිතේනේ වතුරත් එක්කමයි හැම දෙයක් වුණේනේ. බහින වෙලාවේ මහත්තයා ණයෙක් දෂ්ට කරා. ඒ වැස්සෙන් වැහපු වතුරෙන්ම එගොඩ වෙලා එක දරුවෙක් එහා පැත්තෙන් තිබ්බා. ඒක දරුවෙක් ගහගෙන ගියා. ඒ වැස්ස නිසාම ඒ දවසක් දෙකක් ඇතුළත ඥාතීන් ඔක්කොම නැති වුණ ඊට පස්සේ ඒ වැස්සෙන්ම නගරයට එනකොට සිටුමාලිගාවත් කඩාගෙන වැටිලා අම්මයි තාත්තයි මල්ලි තුන් දෙනාම මරණයට පත් වෙලා. ඊට පස්සේ මෙයා මොකද කරේ? ඇඳගෙන හිටපු ඇඳුම් ඔක්කොම අයින් කරා. දැන් මෙයාට සිහි කල්පනාව නෑ. දැන් මෙයාගේ ජීවිතයේ දුකින් යට වෙලා සිහිය විකල් වුණා. ඊට පස්සේ පිස්සියක් වගේ පාරක් ගානේ නන්දුඩු දුඩු දැන් පටාචාර යනවා. දැන් තාම දන්නේ නෑ මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මෙව වෙනස් වෙනවා කියලා පටාචාර දන්නේ නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට පටාචාර ආවා. එනකොට බුදුරජාණන් වහන්සේ වදාලා නැගණේ සිහිය පිහිටුව ගන්න දැන්. එතකොට පටාචාරට බලන්න මේ සසරේ පින රැස් කරලා තියෙන නිසා පටාචාරට මේ මොහොතෙම සිහිය පිහිටියා. ඊට පස්සේ පටාචාරට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. දැන් ඔන්න ඔය සාමාන්‍ය ලෝකේ ස්වභාවය. ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙනවා තථාගතෝචකෝ භික්කවේ අරහං සම්මා සම්බුද්ධෝ. පින්වත් මහණි තථාගත අරහං සම්මා සම්බුදුරජාණන් වහන්සේ රූපාණං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා. මහණෙනි බුදුරජාණන් වහන්සේ මේ රූපේ හටගන්නවා කියන කරුණ දන්නවා. හටගන්න එකක්. ඒ වගේ මේ රූපය වෙනසිලා යන එකක්. ඒ වගේ මේ රූපේ ආස්වාදෙකුත් තියෙනවා. දැන් බලන අපි එක එක්කෙනා ඒ රූපේ ආස්වාදෙ විඳිනවා. එතකොට ඒ විඳින ආස්වාදයට අපි හැබැයි යථාර්ථයක් විදියට ඒක දන්නේ නැති නිසා ඒ ආස්වාදයට ඇලෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ රූපේ නිසා යම් මේ සතුටක් සොම්නසක් ලැබෙනවා නම් ආන්නේක කියනවා රූපේ ආස්වාදේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන රූපේ ආස්වාදේ විතරක්ම ආස්වාද දෘෂ්ටියෙන් බලන නිසා ඒ රූපේට ඇලෙනවා කියනවා. එයා ඒක නිදහස් වීමක් දකින්නේ නැහැ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ රූපේ හට ගැනීම විතරක් නෙමෙයි දැක්කේ, නැතිවීම විතරක් නෙමෙයි දැක්කේ, ආස්වාදයත් ඒ විදිහටම දැක්කා. ඊට පස්සේ දකිනවා ආදීනවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද රූපේ තියෙන ආදීනවය? මේ රූපය අනිත්‍යයි. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගෙන හේතු නැති වෙද්දි නැති වෙලා යනවා. ඊට පස්සේ යම් දුකක් ඇද්ද අනාත්මයක් ඇද්ද ආන්නේ එක තමයි කියනවා රූපේ තියෙන ආදීනවේ. ඊට පස්සේ රූපේ තියෙන නිස්සරණය මොකක්ද? ඒ රූපේ කෙරෙහි තියෙන යම් ඇලීමක් ඇද්ද ආන්නේක දුරවීම කියනවා රූපෙන් නිදහස් වීම. එහෙනම් ආස්වාදේ විතරක් බැලුවොත් අපිට වෙන්නේ මොකද්ද? ඒකට ඇලෙන එක. එතකොට රූපේ තියෙන ඇත්ත බලද්දි මොකද්ද වෙන්නේ? එයා දකින්නේ මේක ඇලෙන දෙයක්. එතකොට එයාට ආශාවෙන් පිළිගන්න, ආශාවෙන් හිත බැස ගන්න දෙයක් එයා දකින්නේ. එතකොට එයාගේ හිතේ සසරේ වැරදි විදියට කල්පනා කරලා හටගත්ත ආසාවක් තිබ්බද ආන්නේ ආසාව මොකද වෙන්නේ? දුර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම තථාගතයන් වහන්සේ මේ රූපේ හට ගැනීමත් දන්නවා කියනවා. ඊට පස්සේ නැතිවීමත් දන්නවා කියනවා. මේකේ සතුටක් සොම්නසක් උපදවන ගතියක් තියෙනවා කියලා ඒකත් දන්නවා කියනවා. මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒකත් දන්නවා කියනවා. මේකේ ඇල්ම දුරු කළාට පස්සේ නිදහස් වෙනවා කියන කරුණත් දන්නවා කියනවා. දැන් බලන්න ඔන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ බහින් ওই විදියට දැනගත්තට පස්සේ මම රූපේ තුල ඉන්නේ නැහැ කියනවා. දැන් බලන්න දැන් පටාචාරයට දුක හටගත්තේයි රූපේ තුල ඉන්න නිසා බුදුරජාණන් වහන්සේ රූපේ අවබෝධ කළ රූපින් නිදහස් වෙලා ඉන්නේ. ඒක නිසා උන්වහන්සේ රූපේ තුල නැහැ. රූපේ තියෙනවා. රූපේට තියෙන ඇල්ම උන්වහන්සේ දුරු කළා තියෙන්නේ. ඒක නිසා උන්වහන්සේ රූපේ වෙනස් වුණා කියලා දුක් වැළපීම් හටගන්නේ. දැන් ඔය එක තැනක තියෙනවා භාග්‍යතුන් වහන්සේ එතකොට මේ වයස අවුරුදු 80යි. උන්වහන්සේ පූර්වාරාම සෙවණැල්ලේ වැඩ ඉන්නවා අඳන සිවුර පිටින්. එතකොට භාග්‍යතුන් වහන්සේම වැඩ සිටිදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ එතෙන්ට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ අත්පා පිරිමදිනවා. පිරිමැදලා කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයි අද්භූතයි. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඒ දවස්වල රත්‍රන් පාට බබලනවා. දැන් හැබැයි ඒ බබලන ගතිය දැන් අඩු වෙලා ගිහිල්ලා දැන් පොඩ්ඩක් හැමි රැලි නැගිලා රැලි වැටිලා ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පොඩ්ඩක් ඉදිරියට නැමිලා ඒකයන ඉස්සර බ්‍රහ්මය දැන් දෙතිස්මා පුරුෂ ලක්ෂණ කොහොම තියෙන්නේ බ්‍රහ්මයගේ වගේ ඍජු ශරීරයක් තිබ්බ කියනවා. දැන් අවුරුදු 80ක් වෙද්දී පෝඩ්ඩ ශරීරය ඉස්සරහට ඇවි මේ නැමිලා කියනවා. ඊට පස්සේ භාග්‍යතුන්ස දේශනා කරන ආනන්ද මේ ජීරන්තිචේ රාජ රතා සුචිත්තා මොකද්ද මේ හොඳට සරසපු රාජකීය රත පවා ජරා ජීර්ණ වෙලා යනවා. මේ දෙතිස් මහා පුරුෂ ලකුණින් සෝභමාන වෙච්ච මේ ශරීරය පවා ජරාව විසින් යට කළ දැම්ම කියනවා. ඒ කාන්තෙන් ආනන්ද මේ ජරාවට නින්දා වේවා කියනවා. දැන් බලන්නනේ. එතකොට ඒක උන්වහන්සේගේ අවබෝධයෙන් සාමාන්‍ය කෙනාට මොකද වෙන්නේ? එයාට දුක හට ගන්නවා, ශෝකය හට ගන්නවා. එයා ඒක මුල් කරන් වැළපෙනවා. අයියෝ ඉස්සර මේ හොඳට තිබ්බ ශරීරයට දැම්මේ මොකද උනේ කියලා එයා දුක් වෙනවා. හැබැයි අවබෝධ කරාට පස්සේ එයා දකින්නේ මොකද්ද? අනිත්‍ය වෙන ශරීරේ අනිත්‍ය වීම එයා දකිනවා. දුකට අයිති ශරීරේ ජරා ජීර්ණ වෙලා ලෙඩ වෙලා මේක නැතිනාස්ති වෙන ස්වභාවය දකිනවා. ඊට පස්සේ තමන්ට ඕන විදිහට මේක පවත් ගන්න බැරි බව තමන් දුටු අවබෝධය දැක්ක සත්‍ය එයා ඒ මොහොතේ සිහිනුවණින් දකිනවා. එතකොට බලන්න බුදුරජාණන් දේශනා කරන ඒක නිසා මහණෙනි මම රූපය තුල නැහැ කියනවා. රූපයට ඇලිලත් නැහැ කියනවා. රූපෙන් සතුට වෙන්නෙත් නැහැ කියනවා. ඉතින් ඒක නිසා මේ රූප නැසිල වෙනසිලා යද්දී ඒක ඇල්ම නිරුද්ධ වෙලා කියන තියෙන්නේ, අත්හැරලා ගිහිල්ලා කියන දැන් තියෙන්නේ. ඒක නිසා තථාගතයන් වහන්සේ සැපසේමයි කියනවා වසන්නේ. දැන් බලන්න ඒක හරි පුදුම දෙයක් නේ. එතකොට සාමාන්‍ය සත්වයා රූප වෙනස් වෙද්දී අඬනවා. ධර්මයේ දැකපු රහතුන් මොකද වෙන්නේ? ශෝක කරන්නේ නැතුව, බැලපෙන්නේ නැතුව නේද සතුටු සිතින් ඒ සත්‍ය දැක දැක වාසය කරනවා. දැන් එක තැනක තියෙන උපසේන මහරහතන් වහන්සේ විහාරේ වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට සර්පේ කැඟට වැටෙනවා. වැටුණා ඊට පස්සේ දෂ්ට කරනවා. දෂ්ට කරාට පස්සේ උපසේන මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කතා කරලා කියනවා, ආයුෂ්මත්නි දැන් මේ සර්පේක් මේ ශරීරයට දෂ්ට කළා. දැන් මේක මේ බොල් වීමිටක් විසිරලා යන්න වගේ, මේ කලින් මේ බොල් වීමිටක් විසිරෙනවා වගේ මේ ශරීරේ විසිරලා යන්න කලින් මේ ශරීරේ ගිහිල්ලා පිටිපස්සෙන් දාන්න කියනවා. දැන් බලන්නනේ තමන්ගේ කියලා කතාවක් එතන නෑ. දකින්නේ හේතුන්ගෙන් හැදිච්ච ශරීරයක්, හේතු නැතිවීමෙන් විනාශ වෙලා යන ශරීරයක් කියලා විතරයි. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා මොකොත් කතාවක් කළේ නෑ. උන්වහන්සේලා ඒ උස්සගෙන ගිහිල්ලා පිටිපස්සෙන් ඇදක් පනවල ඇඳේ හාන්සි කෙරෙව්වා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ පිරිනුවන් පෑවා. දැන් බලන්න මේ ධර්මයේ දැකපු මුනිවරු ශෝක කරන්නේ. එතකොට මේ සත්‍ය උන්වහන්සේලා දැකලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මම මේ සද්ද ගැනත්, ඒ වගේම ගඳ සුවඳ ගැනත්, රසය ගැනත්, පහස ගැනත්, හිතට ඇතිවන අරමුණු ගැනත් මම යථාර්ථ වශයෙන්ම අවබෝධ කළා. ඒක නිසා මම ශබ්ද තුල ඉන්නෙත් නැහැ. ශබ්ද වලට ඇලිලත් නැහැ. ශබ්දෙන් සතුටු වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ගඳ සුවඳ තුල ඉන්නෙත් නැහැ. ගඳ සුවඳට ඇලිලත් නැහැ. ගඳ සුවඳින් සතුටු වෙන්නෙත් නැහැ. ඒ වගේම රසයට, රසය තුල ඉන්නෙත් නැහැ. රසයට ඇලිලත් නැහැ. රසෙන් සතුටු වෙන්නෙත් නැහැ. ඒ වගේම මම පහස තුල ඉන්නෙත් නැහැ. පහසට ඇලිලත් නැහැ. පහසින් සතුටු වෙන්නෙත් නැහැ කියනවා. දැන් බලන්න උන්වහන්සේට සුදු හඳුන් කුටියක් තිබ්බේ නේද? සම්පූර්ණ සුදු හඳුන් වලින් කරපු කුටියක් තිබ්බේ. ඉතින් උන්වහන්සේට ගස් සෙවණකයි සුදු හඳුන් කුටිය කියලා කිසි වෙනසක් නෑ. සුදු හඳුන් කුටියට ආවා කියලා කිසි ඇලීමක් නෑ. උන්වහන්සේ අර විලා අතර යන හංසෙක් වගේ උන්වහන්සේ චාරිකාවේ වඩින්දි ආපසු හැරිලවත් බලන්නේ නැතුවයි උන්වහන්සේලා පිටත් වෙලා යන. එතකොට බලන්න මේ ඇලිච්ච ලෝකේ, නොයලුණු මුනිවරුන්ගේ ලෝකේ සම්පූර්ණ දෙපැත්තක් නේද? දැන් පටාචාර දැන් ඔන්න ධර්මයේ අවබෝධ කරන්නම් කියලා පැවිදි වුණා. ඊට පස්සේ දවසක් පටාචාර විහාරයේ භාවනා කර කර ඉඳලා එළියට ආවා. ඇවිල්ලා ඔන්න පටාචාර කකු මේ වතුර කුටියට ගොඩ මේ ආය යන්න සක්මන් කළා. ඊට පස්සේ කුටියට ගොඩ මේ වඩින්න පටාචාර භික්ෂුණීන් වහන්සේ මේ කකු මේ පාදෝවණේ කරගන්න වතුර ටිකක් පා දෙකට මේ කකුල් දෙකට දැම්මා. දැම්මට පස්සේ පෝඩ් දුරක් ගලාගෙන ගිහිල්ලා ඒක සිඳිලා ගියා. කල්පනා කළා මේ වගේ තමයි සමහර සත්ත්ව ඉපදුනාට පස්සේ කෙටි කාලයක් ජීවත් වෙලා මැරිලා යනවා. දැන් එයාගේ ජීවිතය එයා දැක්කනේ නේද? දරුවෝ දෙන්න පොඩි කාලෙම මැරිලා ගියා. ඊට පස්සේ ආයි වතුර කෝපයක් අරගෙන ආයි කකුල් දෙකට දාගත්තා. ඒ වතුර ටික තව ටිකක් දුරට ගලාගෙන ගිහලා සිඳිලා ගියා. කල්පනා කළ උපන් සත්වයා ඊට වඩා ටිකක් කල් ඉඳලා තරුණ කාලෙදී මැරිලා යනවා. ඒ වගේ සමහර ජීවිත. ඊට පස්සේ ආයි වතුර කෝපයක් අරගෙන කකුල් දෙකට දාගත්තා. ඒ වෙලාවේ තව ටිකක් දුරට ගලාගෙන ගිහලා සිඳිලා ගියා. කල්පනා කළ උපන් සත්වයා වයිසට ගිහිල්ල ජරාජීර්ණ වෙලත් මැරිල යනවයි අම්ම තාත්ත මැරුණ වගේ. ඊට පස් ඔය විදියට සිහි කරලා දැන් ධර්මය හොඳට සිහ පිහිටුවගෙන කුටියට වැඩම කළා. වැඩම කළ දැන් හොඳට සිහියෙන් යුක්තව මේ භාවනාවට වාඩි වෙන්න මොකද කළේ, මේ පහන් දැල්ල තෙල් එකට ඇද්දා. එතකොට තෙලට වැටිලා දැල්ල නිවෙනකොටම ඒ සත්‍ය පරිපූර්ණව දැකලා කෙලෙසුන්ගේ නිදහස් වුණා. එතනින් පස්සේ කොයි රූපයක් වෙනස් වුණත් සෝක වැළපීම් මොකවත් එතනින් පස්සේ හටගන්නේ නෑ. දැන් බලන්න එතකොට එකම ජීවිතයක දෙපැත්තක් වෙච්ච හැටි. දැන් කිසා ගෞතමිගෙත් ඒ වගේ. දැන් දරුව වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන, ස්වාමිනී මේ දරුව කතා කරන්නේ, මේ දරුව අඬන්නේ නෑ, මේ දරුව කිරි බොන්නේ නෑ, මේ දරුව ස්වාමිනී සූපත් කරලා දෙන්නකෝ, මේ දරුව මාත් එක්ක තරහ වෙලා මේ කරන්නේ සූපත් කරලා දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කිසා ගෞතමි නොමල ගේකින් අබ මිටක් අරන් එන්න කිව්වා. දැන් යන යන හැම ගෙදරින්ම කියනවා, නෑ අපේ ගෙදර තාත්තා මැරුණා, අම්මා මැරුණා, සීය මැරුණා, ඔහොම කියලා හැම ගෙදරින්ම මෙයාට ඇහෙනවා මැරුණා මැරුණා කියලා. එතකොට මෙයා කල්පනා කළා, එහෙනම් මේක ස්වභාවයක්, එහෙනම් මේ ළමයාත් මැරිලා. ඊට පස්සේ මෙයා දරුවව සොහොනට දාලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ධර්මය අහලා පැවිදි වෙලා උතුම් අරහත්වයට පත් වුණා. දැන් බලන්න ධර්මයේ දැකපු නැති කාලේ මොකද උනේ? අඬා අඬා පිස්සු හැදිලානේ, සිය විකල් වෙලා ගයක් ගයක් ගානි අඬා අඬා ගියපු අය. ඊට පස්සේ පස්සේ කාලෙක නේද, දැන් දේශනාවෙ තියෙන්නේ කොහොමද, ඒ අයගේ සිත කලම්බවන්න පුළුවන් රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසක්, පහසක් අරමුණක් ලෝකෙ නැහැ කියනවා. දැන් අපි අහලා තියෙන සුභාතිරණගේ කතාවනේ, අර සල්ලාලේ කැවිලා වර්ණනා කළා. සුභාතිරණේ කියන රාගය කියන එක මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියන, මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දැකපු ශ්‍රාවිකාවක්, ඔය ඔබ කියන මේ සාරයක් මේ ශරීරේ මන් දකින්නේ නැහැ කියනවා. මේ කඹ කඳුළු වලින් යුක්තව මේ තියෙන හැගෙන මොකක්ද හනෝය කරන වර්ණනාව. ඊට පස්සේ මේ සල්ලාලයා වර්ණනා කරද්දී දැන් තමන්ගේ රූපේ වෙනස් වෙනවා කියන දේ දැකලා ඉන්නේ. අර ඇඟිලි පහම ඇහැ ඇතුළට දාලා ඇහැ ගලවල දුන්නා ඔයාගේ කියලා කියනවා නම් මේක අරගෙන යන්න කියලා. මට මේක නැති වුණා කියලා ශෝක කරන්න දෙයක් නැහැ කිව්වා. දැන් බලන්නනේ, එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි ලෝකෙ ඔතෙන්ට ආවේ. එතකොට ශෝක නැති, වැළපීම් නැති අමාමහා නිවනට පත් වුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයෝ පවා ධර්මයේ දැකලා ශෝක නොකළ පිරිස් හිටියා. දැන් එක තැනක තියෙන බන්දුල මල්ලිකා ස්වාමියත් දරුවෝ 32 දෙනාත් එකම යුද්ධකදී මරණයට පත් වෙලා බන්දුල මල්ලිකා කියන ස්වාමිනී මේ කරුණේදී ශෝක කරන්න දෙයක් මට නෑ, මොකද මගේ ජීවිතෙත් වෙනස් වෙලා යනවා. ඉතින් බාහිර ලෝකේ වෙනස් වීම කොහොමනම් වළක්වන්නද, ඒක මට ඕන විදියට පවත්වන්න විදිය නෑ. ඉතින් මේ කරුණේ ශෝක කරන්න දෙයක් නෑ කියලා මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ කියලා. එහෙනම් බලන්න මේ, එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා මේකේ. සාමාන්‍ය කෙනාගේ ස්වභාවය මොකද්ද? එයා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු තුල ඉන්නවා. ඒක තමයි එයාගේ ගේ. එයා ඒක ඇතුලේ පදිංචි වෙලා ඉන්නේ. ඒක ඇතුලේ තමයි වාසය කරන්නේ. ඊට පස්සේ එයා ඒක තුලම පදිංචි වෙලා ඉඳගෙන ඒකටම ඇලෙනවා. ඒකෙන්ම සතුටු වෙනවා. ඊට පස්සේ මුනිවරු කොහොමද ඒ රූපේ අවබෝධ කරලා රූපේ තුල ඉන්නේ නැහැ, රූපෙන් නිදහස් වෙනවා. ඒ රූපේ කෙරෙහි තියෙන යම් ඇල්මක් ඇද්ද ඒක දුරු කරනවා. රූප වලින් සතුටු වෙන්න යන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ රහතන් වහන්සේලා ওই தත්ත්වයට පත් වෙනකොට, ඒ අවබෝධයට පත් වෙනකොට උන්වහන්සේලා හිතල යම් තාක් කෙලෙස් තිබ්බද ඔක්කොම දුරු වෙලා යනවා. ආයි කෙලෙස් උපද්දවන්න විදියක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තථාගතයන් වහන්සේගේ හිත හරියට මේ තල් ගහක කරටිය කඩලා දැම්ම වගේ කියනවා. රාගය ආයි උපද්දවන්න බෑ කියනවා. දැන් ඔබට මතකෙති මාර දීතු කියන සූත්‍රයේදී මාර දූර බුදුරජාණන් වහන්සේ බලන්න ආවා නේ. ආවි මොකටද? කෙලෙස් වලින් අවුස්සලා දාන්නම් කියලා. දැන් මේ අය එක එක නානා විකාර කරද්දී බුදුරජාණන් වහන්සේ නිකලෙස් ඉතින් වැඩ ඉන්නවා. ඊට පස්සේ මේගොල්ලෝ නටලා නටලා පැරදිලා පලා ගියා. ඊට පස්සේ මාරය ළඟට ගිහිල්ලා කියනවා, ඒ ශ්‍රමණ ගෞතමයන් තුල රාග, ద్వේෂ, මෝහ আদি කෙලෙස් මොකවත් නැහැ, ආයු පද්දවන්න බෑ කිව්වා. ඊට පස්සේ මාරය කියනවා, අනේ මෝඩ කෙල්ලනේ, මං හිතුවා උඹලෝ යද්දි උඹලෝ හදන්නේ මහා ගල් පර්වතයක් නෙළුම් දණ්ඩකින් බැඳලා ඇදගෙන ඉන්න අයෝ හදන්නේ කියලා මං හිතුවා කියනවා. දැන් බලන්න අපි සාමාන්‍යයෙන් ඇණිය පොතුලින් කඩනවනේ නේ නෙළුම් දඬු. ඉතින් ඒ වගේ නෙළුම් දණ්ඩකින් මහාගල් පර්වතය අදිනවා තියා ඒක සිතුවිල්ල විතරක් බවට පත් වෙනවා. ඊට පස්සේ කියනවා මාරයා උඹලෝ හදන්නේ මහාගල් පර්වතයක් ඔළුවේ තියාගෙන පීනන්නයි කියලා මං හිතුවා කියනවා. නුඹලට නම් ඕක කරන්න බෑ කියලා මං දැනගත්තා කියනවා. ඒතකොට බලන්න අර රාගේ උපද්දවන්න විදිය ලෝකේ නෑ. මොකද ඒ හිත තුළ රාගේ පොඩ්ඩක්වත් නෑ. ඊට පස්සේ තරහා පොඩ්ඩක්වත් නෑ. මුලාව පොඩ්ඩක්වත් නෑ. බුදුරජාණන් වහන්සේ කීර රුක්කෝපම කියන සූත්‍රය දේශනා කරන මහණ කිරි ගහක් තියෙනවා. මේ කිරි ගහේ මේ දල්ලක් කැඩුවත් කිරි එනවා. ඒ වගේම අත්තක් කැඩුවත් කිරි එනවා. පොඩි කැපුම් පාරක් දැම්මත් කිරි ගලනවා. ඉතින් මහණෙනි ඒකේ හේතුව තමයි ඒ ගහ හොඳින් තිබීම. එතකොට ඒ පුංචි කැපුමක් දැම්මත් කිරි එනවා නම් ලොකු කැපුමක් දැම්මොත් කිරි එහෙම ගැන කවර කතාද කියලා අහන මහණෙනි ඒ වගේ කියනවා. මේ කෙලෙස් තියෙන ජීවිතයක් තුළ යම් පුංචි රූපකින් එයාට සරාගී බව ඇති වෙනවා කියනවා. පුංචි රූපකින් තරහ යනවා කියන පුංචි රූපකින් එයා මුලා වෙනවා කියනවා. ඉතින් ලොකු රූපයක් දැක්කුත් කවර කතාද කියලා අහනවා. ඊට පස්සේ දේශනා කරනවා පුංචි ශබ්දයක් ඇහුණොත් හිත කෙලෙස් වලින් තෙත් වෙනවා කියනවා. ලොකු රූප ශබ්දයක් ඇහුණොත් ප්‍රියමනාප ශබ්දයක් ඇහුණොත් කවර කතාද කියලා දේශනා කරනවා. ওই විදියට ප්‍රියමනාප ගන්ධයක් මේ ඒ වගේම ප්‍රියමනාප රසයක් ප්‍රියමනාප පහසක් ප්‍රියමනාප අරමුණක් ලැබුණොත් පුංචි අරමුණක් ලැබුණොත් එයා ඒකින් කෙලෙස් උපද්දව ගන්නවා කියනවා. ලොකු අරමුණක් ලැබුණොත් කවර කතාවද කියලා අහනවා. ඊට පස්සේ දේශනා කරන මහණෙනි ওই කිරි තියෙන ගහ මේ බුද්ධිමත් කෙනෙක් ඉන්න එයා කපනවා කියනවා. කපලා මේ පුංචි පුංචි මුල් ගිය හැම තැනම පොළව හාරලා ඒ මුල් පිටින්ම ගලවලා උදුරනවා කියනවා. ඒ ඔක්කොම මුල් අයින් කරනවා කියනවා. ඊට පස්සේ දැඩි අවුවේ දාලා වේලනවා කියනවා. වේලලා ඒ කෑලි කරලා ඊට පස්සේ මේක ගින්නෙන් දවල දානවා කියනවා. දවලා ගඟක හරි ওই සැඩපහරක හරි ඒක ඒ අලු ටික විසිරවල දානවා කියනවා. ඊට පස්සේ ගහ කියන පැනවීම නැහැ කියනවා. ආන්නේ වගේ කියනවා මහණෙනි මේ රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කෙරේ තියෙන තණ්හාව අර කිරි ගහේ කිරි වේලුනේ අර දැඩි අවුවට දාලා වේලන දැම්මා වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා මේ හිතේ තියෙන රාගය වේලවල දාන්න කියනවා. ද්වේෂය වේලවල දාන්න කියනවා. මෝහය වේලවල දාන්න කියනවා. කෙලිස් වේලවල දාන්න කියනවා. එතකොට නැවත කෙලිස් උපදින්නේ කියනවා. දැන් බලන්න එහෙනම් මේ ආසාව, තරහව, ක්‍රෝධය, වෛරය එකට එක කිරීම ආදී මේ අකුසල් වලින් එහෙනම් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? දුකසේ වාසය කිරීම. එහෙනම් ඒ දුකසේ වාසය කිරීමක් ලෝකේ නැත්තේ ඒ ධර්මය ටික ටික හරි තේරුම් ගන්න කියලා. එයාට කරදරයක් වෙද්දී ආ සිහි කරනවා. එහෙනම් මේ අනිත්‍ය ලෝකේ තියෙන දේවල්. එතකොට මේවා වෙනස් වෙවි යද්දී මේක අවබෝධ කරපු නැති කෙනාට ශෝකය හට ගන්න. එහෙනම් මාතුල ශෝකය හටගන්නේ මම මේ දේවල් අවබෝධ කරේ නැති නිසා. බුදුරජාණන් වහන්සේ වදාළේ අවබෝධ කළේ නැහැ, අවබෝධ කළේ නැහැ කියන අදහසෙනුයි දුෂ්ප්‍රඥා කියන දේ පාවිච්චි කළේ. එහෙනම් මම තාම ප්‍රඥාව මගේ ඉපදිලා නැහැ. එහෙනම් මම ටික ටික හරි බුදුරජාණන් වහන්සේ වදාළ විදියට මේ සත්‍ය විමසන්නට ඕනේ. එතකොට විමසන කෙනාට තමයි ඒ ප්‍රඥාව උපදින්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන මේ අරමුණු කියන මේ හැම දේ තුළම යහපත්, ලස්සන, ප්‍රියමනාප කියන හැම දේවල්ම මේ ලෝකේ තියෙනවා. ඒ වගේම මේ දෙවියන් සහිත ලෝක සත්ත්වය විසින් ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු කියන දේවල් තමයි සැප විදියට සම්මත කරගෙන ඉන්නේ. එහෙනම් බලන්න මේ ලෝකේ දැන් අපි මේ විරාගී පැත්තක් කතා කරානේ නේ. සාමාන්‍ය ලෝක කතා කරන්නේ කොහොමද? දැන් සංගීත සම්දර්ශන තියෙනවා, චිත්‍රපටි තියෙනවා, ටෙලි ඩ්‍රාමාස් තියෙනවා නේද? මේ ඔක්කොමකින් කියන්නේ මොකද්ද? ඒ හැම දෙයකින්ම කියන්නේ මේවෙන් තමයි සතුට තියෙන්නේ කියලා. එතකොට දෙවි මිනිස්සුම ඔය දේ කියනවා සැප විදියට සම්මත කරගෙන ඉන්නේ. එහෙනම් ඒක ඒ සත්වයාගේ වරද නොවේ. ඒක මේ ලෝකේ පැවැත්මට හැදිච්ච දේ නේද? එතකොට ඒකින් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරන්නේ. එතකොට සත්වයාට මේක නිදහස් වීමකුත් නැත්තේ මේක අවබෝධ වෙලා නැති නිසා. දැන් හිතන්න අපි මේ මීට බොහෝ කාලයකට කලින් ධර්මය අහන්න කලින් අවුදු කීපෙකට කලින් ධර්මය අහන්න කලින් අපි මේව දන්නේ නෑ. එතකොට සාමාන්‍ය විදියට චිත්‍රපටියක් බලලා නාට්‍යයක් බලලා නේද සංගීත සම්දර්ශනයක් බලලා ඒ සතුටු වෙන ලෝකේ තවත් කෙනෙක් තමයි ඒ කෙනා. එතකොට එයාට ධර්මය අහුනට පස්සේ තමයි එයා තේරුම් ගන්න එහෙනම් මේක සකස් වෙලා තියෙන්නේ මේ සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි යන්නයි. එතකොට ආන්නේ කෙනා ඒක දැනගත්තට පස්සේ එයා ලෝකේ සැපයි කියලා සම්මත කාමයට වැටෙන්නේ නැතුව එයා මොකද සී කරන්නේ? එයා මේ ලෝකේ මුනිවරු දේශනා කරපු ධර්මයේ හිතන්න පටන් ගන්න. ආන්නේ එතනින් තමයි එයාගේ මේ සසරේ පැවැත්ම එයා වෙනස් කරගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් තැනක ওই දේවල් නිරුද්ධ වෙනවා නම් ඔවුන් සම්මත කරගෙන ඉන්නේ ඒක දුකක් හැටියටයි. එතකොට යම් තැනක ඕක නිරුද්ධ වෙනවා නම් ඉතින්ට කියන්නේ මොකද්ද? අමාමහ නිවන කියලා. එතකොට සත්වයා අමාමහ නිවන කියන්නේ ඕක දුක. අනේ අපිට නම් ඕක එපා කියලා කියනවා. එතකොට ඒක සැපයි කියලා කිව්වේ කවුද? බුදුරජාණන් වහන්සේලා නිකලිස් රහතන් වහන්සේලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුකන්ති දිට්ටි මරියේහි සක්කායස් සූපරෝධනං. මහණෙනි මේ පංචඋපාදානස්කන්ධේ නැතිවීමමයි ආර්යයන් වහන්සේලා සැප විදියට දේශනා කළේ. එහෙනම් මේ රූප, අපි විඳින දේවල්, හඳුන ගන්න දේවල්, අපේ සිතන රටාව, අපි දැනගන්න දේවල් වලින් යුක්ත මේ පංච උපාදානස්කන්ධේ නැතිවීම ආර්යයන් වහන්සේලා වෙච්ච බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේලා මගපළාමේ උත්තමයෝ සැප හැටියට කියනවා දැක්කේ. පච්චනීක මිදං හෝති සබ්බ ලෝකේන පස්සති. හැබැයි සියලු ලෝක සත්වයෝ දකින්න නම් ඔයිට විරුද්ධ අදහසක් කියනවා. ඉතින් මුනිවරු ඔහම කිව්වට මේ පංච උපාදානස්කන්ධ නැති කරගෙන කොහොමද මේ රූපේ නැති වුණොත් මම නැති වෙනවනේ, මේ විඳීම් ටික නැති වුණොත් මම නැති වෙනවනේ, මේ හඳුන ගන්න සිතුවිලි හිතන එක, මේ දැනගන්න ලෝකෙ මේක නැති වුණොත් මම නැති වෙනවනේ. දැන් ඊට පස්සේ ආයතන මේ ඇහැ නැත්තම්, කන නැත්තම්, නාසය නැත්තම්, දිව නැත්තම්, කය නැත්තම්, මනස නැත්තම් මම නැති වෙනවනේ කියලා යා මොකද්ද වෙන්නේ යාට? එයා හිතනවා එහෙනම් මේ දැම්ම නිදහස් වෙන්න නම් හොඳ නෑ කියලා. එයා සාමාන්‍ය ලෝකයේ පැත්තටම එයා වැටෙනවා. ඊළඟට දේශනා කරනවා යං පරේ සුගතෝ ආහු තදරියා ආහු දුක්ඛතෝ. ඊට පස්සේ මේ සාමාන්‍ය ලෝකයා සැපයි කියලා යමක් සම්මත කළාද මුනිවරු ආන්නේක දුකයි කියලා වදාලා. ඒ වගේම යම් පරේ දුක්ඛතෝ ආහු තදරියා ආහු සුඛතෝ විදු. මේ ලෝකෙ අවබෝධ කරපු ආර්යයන් වහන්සේලා දුකක් හැටියට යමක් දේශනා කළාද ඒක සාමාන්‍ය ලෝක මිනිස්සු කියන්නේ සැප, මේ සැපක් කියලා. ඒ කියන්නේ කාමයේ මුනිවරු කියන්නේ කොහොමද? දුකයි කියලා. ඒකින් තමයි මේ දුකට අපි වැටිලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය සත්ත්වයන්ට නෑ නෑ ඒක තමයි සැප කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පස්ස ධම්මං දුරාජානං. මේ දකින්න අමාරු ධර්මය ඔබ දකින්න. අවිද්‍යාව තුළින් උදවිය ඒ ගැන මුලා වෙලා ඉන්නේ. එහෙනම් ඒ අය මුලා වෙලා ඉද්දී මේ ටික දෙනෙකුට විතරක් මේ ධර්මය අහලා මේක පුරුදු කරලා මේක නුවණින් විමසලා ඉතාම සුළු පිරිසක් මේකින් මුලාවෙන් නිදහස් වෙලා යනවා. දැන් භාග්‍යතුනස් වදාළේ කොහොමද? නියසෙලට පස් ටිකක් අරගෙන දේශනා කළා මහණි මෙන්න මෙච්චරයි මේ සසර දුකින් නිදහස් වෙන්නේ. සුගති උපතක් කරා යන්නේ මහ පොළොව වගේ පිරිසක් නැවත නැවත සතර අපායටම වැටෙනවා. ඒ පිරිස සම්මදෑයම සසරේ ඉපදෙමින් මැරෙමින් දුක කරාම යනවා කියලා දේශනා කළා. එහෙනම් කොහොම හරි උත්සාහ කරන්න ඕනි. තෙරුවන් සරණ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේ නියසිල මත තිබුණ පස්තික වගේ ඉතාම සුළු පිරිසට එන්න තමයි සී අපි කල්පනා කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළි මේ උන්වහන්සේ අවුරුදු 45ක් පුරා ධර්මයේ දේශනා කළ උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආන්නේ පිරිසට අවබෝධයට යමක් දෙන්නයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක උපරිමයෙන් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ නොඑක් වතාවි සූත්‍ර ධර්මයන්ගෙන් ඒක ඉස්මතු කළා. උන්වහන්සේ දේශනා කරන මහන්නේ මම නොඑක් වචන වලින් නොඑක් තර්ථ වලින් දුක්ඛාරි සත්‍ය තමයි විස්තර කළේ. දුක්ඛ සමුදයාරි සත්‍ය තමයි විස්තර කළේ. දුක්ඛ නිරෝධාරි සමයි විස්තර කළේ. දුක්ඛ නිරෝධා ගාමිනි පටිපදාරි සත්‍ය තමයි මං විස්තර කළේ කියලා උන්වහන්සේ දේශනා කරනවා. එහෙනම් උන්වහන්සේ එච්චර විස්තරයක් කරන්නේ ඇයි? අපිට අවබෝධ කරන්න තියෙන්නේ ඒකමයි. එතකොට අපි මේ ජීවිතයේ මේක ටික ටික විමසුවොත් සමහර විට මරණ මංචකයේ තමයි අපට සෝතාපන්න වෙන්න අවස්ථාව තියෙන්නේ. සමහරට සකදාගාමී වෙන්න අවස්ථාව තියෙන. අපි දන්නේ නැහැ ඒක. හැබැයි අපි මේක විමස විමසා ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ප්‍රඥාවට ආසන්නම කාරණේ කියනවා යෝනිසෝ මනසිකාරය. දැන් මිලිඳු රජුරෝ අහනවා ස්වාමිනි යෝනිසෝ මනසිකාරය කෙරෙන්නේ මොකද්ද? ප්‍රඥාවෙන් කෙරෙන්නේ මොකද්ද කියලා ඇහුවා. එතකොට කියන මහරජාණෙනි, යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ මේ මේ දහම් කරුණු එකට ගොනු කිරීම, ප්‍රඥාවෙන් කරන්නේ කෙලෙස් කපල දැමීම කියනවා. එතකොට එයා විමසනවා, මේ ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මරණයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? සත්‍යය ගොනු කර ගන්නවා. ඊට පස්සේ සත්‍යය ටික ටික වටහා ගන්නකොට එයා කල්පනා කරන ජරා මරණ දුකක් නම් තියෙන්නේ, ලෝභය ඇති කර ගන්න දෙයක් නැහැ. අන්න කෙලෙස් එයාගෙන් ගැලවි ගැලවි යනවා. ද්වේෂය ඇති කර ගන්න දෙයක් නැහැ. මුලා වෙන්න දෙයක් මේක නෑ. ඉරිසියා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න, ගුණමකන්න, දැඩි ගතියට එන්න මේකට දෙයක් නෑ කියලා කෙලෙස් වලට යා මොකද කරන්නේ? කෙලෙස් වලින් යන ජීවිතය අත්හැරලා කෙලෙස් නැති පැත්තට යා එන්න පටන් ගන්නවා. එතකොට ඒක වෙන්නේ කොහොමද? අර ටික ටික ධර්මයේ විමසීමත් එක්ක. ඉතින් බුදුරජාණන් වහන්සේ තමයි මේක අපට පෙන්වලා දුන්නේ. දැන් මිනිඳු රජුරු වහන ස්වාමිනී ඒක උදාහරණකින් කියන්න කියනවා. එතකොට කියන මහරජාණනි, ඔබ දැකලා ඇති මේ මේ යව කපනවා. එතකොට එක අතකින් යව ටික මිටියකට ගන්නවා අතින්. ඊට පස්සේ මිටියට අරගෙන අනිත් අතේ තියෙන දෑකැත්තෙන් එක කපලා දානවා. ඒ වගේ කියනවා එක අතකින් අර යව ගස් ටික ගොනු කර ගන්නවා වගේ කියන යෝනිසෝ මනසිකාරින් කරන්න දහම් කරුණු එකට ගොනු කර ගන්නවා කියනවා. ඒ වගේම දෑකැත්තෙන් ඒ මිටිය කැපුවා වගේ කියන ප්‍රඥාවෙන් කෙලිස් කපල දාන එක. එහෙනම් අපිට අවබෝධයට යන්න ඕන කරුණුට එකට එකතු වෙන්නේ අපි හිතන රටාවත් එක්කයි. දැන් බුදුරජාණන් වහන්සේ මේ හැම කරුණෙම කරන්නේ ඒකට අපිට අවශ්‍ය කරුණු ටික උන්වහන්සේගේ අවබෝධය තුළින් උන්වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ ධර්මය අහලා අපි හිත පහදවගෙන බුදුරජාණන් වහන්සේත් කෙලෙස් ප්‍රහාණය කරලා තින්. දැන් මේ දේශනාව ඒකක් තිබ්බනේ, මහණනි මම මේ අවබෝධය තුළ ඉන්නේ කියලා බුදුරජාණන් සාමාන්‍ය සත්‍යයේ ස්වභාවය දේශනා කරනවා, මුනිවරුන්ගේ ස්වභාවය දේශනා කරනවා. දැන් ශ්‍රාවකයාට අහන්න ලැබෙනවා, සාමාන්‍ය කල්පනාව ඉන්න කෙනා දුකසේ ඉන්නවා, මුනිවරු මේකෙන් නිදහස් වෙලා සැපසේ ඉන්නවා. ශ්‍රාවකයා මොකටද ආසා? සැපසේ ඉන්නයි ආසා. එතකොට එයා ටික ටික හරි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහද ගන්නකොට බුදුරජාණන් වහන්සේ විසින් යම් නිමනක් ස්පර්ශ කළාද, රහතන් වහන්සේලා විසින් යම් නිවනක් ස්පර්ශ කරාද, අනේ මටත් මේකට යන්න ඇත්තම්, අන්න උදාර අදහසක් ඇති වෙන. ඔයාගේ හිතේ අහිංසක අදහසක් එනවා, අනේ මටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න තිබ්බනම්, මේ ජරා මරණ දුකක් තියෙනවා කියලා මේකේ තේරුම් ගන්න තිබ්බනම් කියලා එයාට අහිංසක අදහසක් එනවා. අනේ අදහසින් තමයි එයාට කුසල ඡන්දේ එන්නේ. ආන්නේ ආයේ කුසල ඡන්දයෙන් ටික ටික ටික ටික ධර්මයේ හැසිරෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතංච විවතං විවටං හෝති ආලෝකෝ පස්සතාමිව. මහණෙනි, යථාර්ථයේ දකින සත්පුරුෂයන්ට නම් ආලෝකයක් විවරුණා වගේ. සන්තිකේච විජානන්ති මගා ධම්මස්ස අකෝවිදා. හැබැයි ධර්මයේ තේරුම් ගන්න දක්ෂ නැති සත්තු වගේ ඉන්න උදවියට නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ ළඟ තිබ්බත් අවබෝධ කරගන්නේ කියනවා. එහෙනම් මේ ධර්මයේ කාර්යද තියෙන්නේ සත්පුරුෂයන්ට. එතකොට සත්පුරුෂ ගුණ අඩු අයට ධර්මයේ අත්හැරලා යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාළේ, කනාතීතාහි සෝචන්ති නිරේ අම්මි සමප්පිතාමි, උතුම් අවස්ථාව මගහැර නුදවිය නිරේ ඉපදිලා දුක් විඳිනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙනම් සත්පුරුෂ අය ඒෂණ සම්පත්තිය ලැබෙන වෙලාවේ එයාලා මොකද කරන්නේ? ඒ ධර්මයට කැමති වෙලා ඒ ධර්මයෙන් තමන්ගේ නිවන් මාර්ගේ සකසා ගන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බවරාග පරේතේහි බවසෝතානුසාරෙහි මාර දෙයියානු පන්තේහි නායං දම්මු සුසම්බුදු. මේ රාගෙන් පෙළිපෙළ ඉන්න, බව සැඩ පහරට අනු ඇදී යන මාරයාගේ තොණ්ඩුව තුළ ඉන්න උදවිය විසින්නම් මේ ධර්මය අවබෝධ කරන එක ලේසි දෙයක් නෙමේ කියනවා. එතකොට බලන්න, එහෙනම් මාරයාට වැටෙන්නේ මොකෙන්ද? අපි අර මුලින් කියපු කරුණ වලින්, රූපේ ගැනම හිත හිතා, ශබ්ද ගැනම හිත හිතා, ගඳ සුවඳ ගැනම හිත හිතා, රස ගැනම හිත හිතා, පහස ගැනම හිත හිතා, අරමුණු ගැනම හිත හිතා ඉන්න කෙනාට එයාගෙන් ගැලවීමක් නැහැ. මොකද එයා ඒ ප්‍රියමනාප දේවල් හදලා තියෙන්නේ මේ සත්වයව අරගෙන යන්නයි. එතකොට ඒ කවුරු හරි කෙනෙක් එයාගේ නිදහස් වෙනවට එයා කැමති වෙන්නේ නැහැ. එහෙමනම් ඒව සිහි නොකර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සිහි කරන කෙනා තමයි ඒ ධර්මයේ කරා ටික ටික හරි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, කෙනෙක් ඉන්නවා මේ එක දේශනා කරන්න කොමද මේ බිලාල සූත්‍රයේ බලලෙක් ඉන්නවා. දැන් මේ බලල මොකද කරන්නේ? ගුලක් ගාවට වෙලා ඉන්නවා. කුරුමානන් අල්ලගෙන ඉන්නවා. මෙයා කල්පනා කරනවා ආපු ආවේ කුමී පැටියෙක්. ආපු ගමන් ගිලිනවා කියලා. දැන් මේ පූසා බොහෝම උනන්දුවෙන් ඉන්නකොට ඔන්න මී පැටියෙක් එනවා. ඇවිල්ලා ආපු ගමන් මෙයා මොකද කරන්නේ? හපන් නැතුවම ගිලිනවා. ගිල්ලට පස්සේ මී පැටියා මොකද කරන්නේ? එළියේ ඉන්නකොට කරන දේ බඩ ඇතුළෙත් කරන්න පටන් ගන්නවා. මොකද්ද? බඩ වැල් ටික හපාගෙන හපාගෙන යනවා. දැන් ඒ සතා බය වෙනවා, දැන් මැරෙයි කියලා. ඒ මරණ වේදනාවෙන් හපාගෙන හපාගෙන යනවා කියනවා. ඊට පස්සේ බලලා මාරාන්තික දුකකට වැටුණා කියනවා. එක්කෝ ඒකෙම ඒ බලල මැරිලා යනවා කියනවා. බුදුරජාණන් දේශනා කරන මහණෙනි, මං ඔය උපමා කතාවක් කිව්වේ. මහණෙනි, සමහර සත්වයෝ ඉන්නවා කියන එහෙන් රූපයක් දකිද්දි සිහිනුවණක් නැතුව ඒ රූප ගන්න යනවා කියනවා. එයා ඒ රූප අනිත්‍යයි, මේව වෙනස් වෙනවා, මේව මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මේ නොවේ කියලා විදර්ශනා කරන්නේ නැතුව, නුවණින් සලකන්නේ නැතුව රූප ඇතුළට දාගන්නවා කියනවා. එතකොට අර හපන් නැතුව ගිල්ල මී පැටිය බඩවැල් ලැබුවා වගේ මෙයාගේ ඇතුළට ගියපු රූපයේ පස්සේ වෙලාවකද මෙයාට සිහි වෙවි, සිහි වෙවි රාගයෙන් හිත කලම්බනවා කියනවා, ද්වේෂයෙන් හිත කලම්බනවා කියන, මෝහයෙන් හිත කලම්බනවා කියනවා. දැන් බලන්න එතකොට, එහෙනම් අපි ඇහෙන් රූප බලද්දී අපි මොකද කරන්න ඕනි? බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිහිනුවන පිහිටුවල බලන්න කියනවා. ඉදිරියට යද්දී, ආපස්සට එද්දී සිහිනුවනින් ඉන්න කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නන්ද ස්වාමීන් වහන්සේ කොහොමද ඇහෙන් රූප බලන්නේ? මම යම් දිසාවක් බලද්දී, මම යම් රූපයක් දකිද්දී ඒ රූපේ විසින් මගේ හිතන කෙලුටු කරන්න එපා. ලාම කකුසල් වලින් මගේ ජීවිතේ කෙලුටු කරන්න එපා කියලා මනාකොට සිහි පිහිටුවාගෙනමයි කියනවා රූප බලන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇහෙන් රූපයක් දැක්කොත් කෙලෙස් හටගන්න රූප එයා ඇතුළට දාගන්නේ. තමන්ට භාවනා කරන්න සිහි අවස්ථාව නැති වෙන, සිහි නුවණ දුර්වල කරන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස එයා ඇතුළට දාගන්නේ කියනවා. දැන් ඇතුළ කෙලුටු වෙන්නේ නැත්තම් මොනවද තියෙන්නේ ඇතුළේ? තමන් ඉගෙන ගත්ත ධර්මයේ තියෙනවා. දැන් කෙලුටු වෙන්නේ නැති හිතක් තියෙන කෙනාට ආන්නේ ධර්මයේ පුළු පුළුවන් විදියට සිහිය පිහිටන හැම මොහොතකම යාට ඉගෙන ගත ධර්මයේ සිහි කරන්න පුළුවන්. එතකොට ධර්මයේ නැත්තම් ඉන්ද්‍රිය අසංවරයෙන් යුක්තව සිහි නුවණ නැතුව වාසය කළොත් මොකද්ද වෙන්නේ? අර අතීතේ දැකපු රූප විසිනුත් එයාගේ ලෝකෙ ගිල ගන්නවා. වර්තමානයේ දකින රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් අරමුණු වලිනුත් එයාගේ ජීවිතේ ගිල ගන්නවා. එයා මාර වසඟයටම යනවා. එයාට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුළ දියුණු වෙන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපට මේ ඉතාම කලාතුරකින් ලැබිච්ච අවස්ථාවක් තියෙන. ඒතුළු බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේගේ අවබෝධය උන්වහන්සේ මහා කරුණාවකින් දෙව් මිනිසුන්ට බෙදලා දුන්නා. බෙදලා දුන්නේ දෙව් මිනිස්සු මේ මහා දුකක වැටලා ඉන්නවා. ඉතින් ආන්නේ දුකෙන් දෙව් මිනිසුන් නිදහස් කරන්නයි. ඉතින් කෝටි ගණන් මිනිස්සු, කෝටි ගණන් දෙවිවරු උන්වහන්සේගේ සරණ ලබාගෙන ඒ සරණේ පිහිටලා අමා මහ නිවනට පත් වුණා. ඒ වගේම මේ අමා මහ නිවන් දකින මඟ පුරුදු කරමින් ඉන්නවා. එතකොට අපටත් ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැනම හිත පහදව ගන්න ලැබුණොත් ඒක තමයි මේ මනුෂ්‍ය ජීවිතේ අපි ලැබපු ලොකුම දේ. දැන් ওই පහුගිය දවස්වල අපේ ස්වාමින් වහන්සේලා දෙනම පිළිකාරෝහලට වැඩම කළ අවුරුදු 20 ගානක පුතෙක් මේ පිළිකාරෝහලේ මේ ලියුකේමියාව රෝගී හැදිලා එයා ඉන්නේ. දැන් එයා ධර්මයේ කියවනවා. දැන් එයාගේ බ්ලඩ් කවුන්ට් එක අඩු වෙලා දැන් ડોක්ටර්ස්ලා කියනවා ඉතින් ස්වාමිනි කොයි වෙලේද කියලා කියන්න බෑ. දැන් මෙයා බය නැතුව ඉන්නවා. කියන ස්වාමිනි මම දැන් ධර්මයේ සිහි කරනවා. මම මේ ධර්මයේ කියවනවා. දැන් මට බය වෙන්න දෙයක් නෑ. මම පින් කළා. මම බුදුරජාණන් සිහි කර කර, ධර්මයේ සිහි කර කර, ආර්ය සංඝයා සිහි කර කර දැන් මම සීල් රකින්නවා. ඒ සීල පද සිහි කර කර මම දැන් සතුටින් ඉන්නවා. දැන් බලන්න නම් එයා එයාගේ ජීවිතේ සපවත් කරන දෙය උපදව ගත්තේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටලා. එහෙනම් අපි සියලු දෙනාට නේද ලැබිච්ච අවස්ථාව තුළ ධර්මයේ හැසිරුණොත් ඒ ධර්මයේ විසින් අපිට අපේ ජීවිතේ රැකලා දෙනවා. එතකොට අන්න අපිට සතුට ඇති කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් අපිට ඉතාම කලාතුරකින් මේ ලැබිච්ච අවස්ථාව තුළ අපටත් ගුණධර්ම දියුණු කරගෙන මේ අනිත්‍ය ආදී ධර්මයන් සිහි කර කර ප්‍රඥායස උපදවාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සියලු දෙනාටම හේතු වාසනා වේවා. සාදු සාදු.